නමෝ තස්ස භගවතෝ හරතෝ සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අපවාදය කියන්නේ මොකද්ද? දෛනික ජීවිතයේ අපි තුලින් සිදුවෙන ආර්ය අපවාදයන් කුමක්ද කියන කාරණාව. ඇයි මේ කාරණාව අද විශේෂයෙන් අපි මේ මොහොතේ සාකච්ඡාවට භාජනය කරන්නේ? අද අපට ආර්යවරු අම්බෙලා නැහැ. රාතන් වහන්සේලා මුණ ගැහෙන්න, අනාගාමි උත්තමයෝ ඇසුරු කරන්න අවස්ථාව පාල වෙන්න, සෝතාපන්න කෙනෙක් පේන තෙක්මානයක නැහැ. කවුරු හරි ආර්යයි කියලා හිතලා මහා සංඝයා කියලා හිතලා ඇසුරු කළාම එක්කෝ එයා අපේ පෞල් ජීවිතය අවුල් කරනවා, එහෙම නැත්නම් එයාට රැවටිලා අපේ මුළු ජීවිතේම අතරමං වෙනවා. ඇයි මේ වගේ කර්ම අපට පරිසම් දෙන්නේ? ඇයි මේ වගේ දේවල් අපට සිද්ධ වෙන්නේ කියලා අපි අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ කර්මය පිළිබඳ අපට දෙන්න තියෙන සරල උත්තරේ තමයි සංසාරේ ආර්ය අපවාදයන් උපවාදයන් අපි කළාම අපට ඒ හේතුව නිසා අටගන්න ඵලයෙන් ආර්යවරුන්ගේ ඇසුර, එහෙම නැත්නම් සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරියත් කියන උත්තමයන්ගේ ඇසුර අපට සදාකාලයෙන් සදාකාලයට අයිම වෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්නට ඕනේ මේ ආර්ය කියලා කියන්නේ කවුද? ආර්ය කියලා කියන්නේ සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරියත්, ඒ වගේම තමයි සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ග වල ඉන්න අය. එහෙනම් ඒ මාර්ගයේ යන හයත් ඒ ඵලයටපත් වෙච්ච අයත් කියලා කියන මේ අට්ඨපුරුෂ පුද්ගලයා, මේ පුද්ගලයෝ හට දෙනාලු ආර්ය කියලා කියන්නේ. එහෙම තමයි අපි ආලා තියෙන්නේ. එහෙම තමයි අපිට තේරුම් ගිල්ලා තියෙන්නේ. ඒ සීලය තමයි මෙච්චර කාලයක් අපි රැක්කේ. සෝතාපන්න කෙනාට ගල් ගාන්න ගියේ නැහැ. අපි සෝතාපන්න හයට බැනින්ද නිඳා කරන්න ගියේ නැහැ. නමුත් අපට සෝතාපන්න කට්ටිය මුණ ගැහිලත් නැහැ. රාතන් වහන්සේලාට ගල් ගාලත් නැහැ. රාතන් වහන්සේලාට බැනලත් නැහැ. හැබැයි රාතන් වහන්සේලා මුණ ගැහිලත් නැහැ. මොකද්ද එහෙනම් මේ ආර්ය කියන එක? අපගේ පියවි ඇසට පේන්නේ නැති. එහෙම නැත්නම් මෙච්චර කාලයක් අපි මේ ආර්යයි කියලා ඉතාවන ිටවට වඩා වෙනත් මොනවාරි එකක් මෙතන තියෙනවා කියන එක අපට පෑදෙලි. ඒ තමයිලු මේ ලෝකේ කුරා කූඹියාගේ ඉඳලා අපි අතු ගන්නකොට අපි දකිනවා කළු පාට කූඹි, තෙල් කූඹි, පුංචි පුංචි සත්තු. මේ කියන මැක්කාගේ ඉඳලාම සෑම සත්වයකම මනුෂ්‍යයා, අලියා, ඇතා, පෙරේතයා, භූතයා, යකා, යමපල්ලා කියලා කියන මේකෙන සෑම සත්ව කොට්ටාසයක්ම බෝධිසත්වරුලු. මේ හැමෝම පාරමී පුරාගෙන යනවා. තුන්තරා බෝධියකින් එකකින් ඒගොල්ලෝ පිරිනිවන් පානවා. රාත් බෝධිය පතාගෙන ඉන්න කට්ටිය, සම්මා සම්බුද්ධ බෝධිය පතන කට්ටිය, පච්චේක බුද්ධ බෝධිය පතන කට්ටිය කියලා මේ තුන්තරා බෝධිය පතන කට්ටියලු මේ යමපල්ලොන්ගේ ඉඳලා පෙරේත ලෝකෙන්න පෙරේතයා ඉඳලාම. එහෙනම් මේ ලෝකේ සියලුම දෙනා තුන්තරා බෝධියකින් එකක මේ පාරමිය පුරාගෙන යනකොට ඒ හැට මාර්ගඵල නිවන් අවබෝධ වෙලා නැහැ. ඇයි ඒ කට්ටියගේ පාරමිය සම්පූර්ණ වෙලා නැහැ? ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිසත වලින් සම්පූර්ණනේ. දසපාරමිතා 10ම පරිපූර්ණ නොවුනට සමහර පාරමිතා 10ක් 12ක් 20ක් 75ක් 80ක් 35ක් 45ක් මෙන්න මේ වගේ සම්පූර්ණයි. එහෙනම් අපි එහෙම සාමාන්‍ය කෙනෙකුට නිඳා කරනකොට, අපාත කරනකොට, එලා දකින්නකොට, පීඩන කරනකොට, විවේචනය කරනකොට එයා තුලේ පිරිච්ච බෝධිසත්ත්ව පාරමී ඒ ගුණවලටත් එක්ක තමයි නිඳා කරන්නේ. අනේ මේ බීබද්දා බලන්නකො කිසිම විනයක් නැහැ කියලා බීගෙන යන මිනිස්සුර බයිනවා. හැබැයි ආ බෝධිසත්ත්වෙක්. එයා තුන්තරා බෝධියකින් තමයි කවදරි පිරිනිවන් පාන්නේ. හැබැයි බෝධිසත්ත්වයාගේ ගුණයක් තියනවලු. බීලා කකුට්ටා වගේ කකුල් හතරෙන් නොයන්නේ යා පාර පුරා විදිනවා. හැබැයි බුදුහාමුදුරන්ට නිඳා කරන්නේ, තථාගතයන් වහන්සේට අගුණ කියන්නේ, සාසනයට විවේචනය කරන්නේ. හාමුදුර නමක් දැක්කාම ටක් ගාලා පාරෙන් අයින්ල ඉටගෙන ඉන්නවා, වැනෙනවා, අර හුලඟට වැනෙනවා වාගේ. නමුත් වචනයක්වත් හාමුදුරන්ට කියන්නේ. මෙන්න මේ වගේ සංඝ ගරුත්වය, සංඝ පැහැදීම, සාසනයට ගරුත්වය, සාසනයට ගරු කිරීම, සාසනේ ඉදිරියේ නියතමානී වීම, මෙන්න මේ වගේ ಗುಣධර්මටත් එක්කලෝ අර බීබද්දා කියලා අපි බණින්නේ. එහෙනම් අපේ ගෙදර 7-8 දෙනෙක් හිටියාම අපි හිතනවා මේ අම්මාය, මේ අක්කාය, මේ තාත්තාය, මේ මුණුබුරාය, මේ සහෝදරයාය, මේම මස්සිනාය කියලා අපි හිතනවා. නමුත් මේ කට්ටියත් කවදාරි දවසක පිරිණිවන් පාන්න නම් මේ තුන්තර බෝධිගේ එකකින් කෙරවල වෙන්න ඕනේ. එහෙනම් මේ එක වාලයක් යට අපි 7-8 දෙනෙක් ජීවත් වෙනකොට මේ ඔක්කොම බෝධිසත්වරු. ප්‍රශ්නේ තියන්නේ බෝධිසත්වරු එක්කිනාට එක්කිනා හඳුරන්නේ නැහැ. මෙයා පසේ බුදු කෙනෙක්ද? මෙයා රාහත් කෙනෙක්ද? මෙයා සම්බුද්ධ කෙනෙක්ද? මොන බෝධියද පතාගෙන යන්නේ? කොච්චර පිරීලාද? තව කොච්චර පුරන්න තියනවද? අඩුපාඩු හැදිච්ච ඒවා කොච්චරද? හැදිච්ච නැති ඒවා කොච්චරද? මේවා අපි එකක්වත් අඳුරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි නඩු කියන්නේ. මේ නිසාලු පිටුපාන්නේ. මේ නිසාලු අමනාප වෙන්නේ. මේ නිසාලු වෛර බඳගෙන කතා නොකර ඉන්නේ. මූණ එල්ලාගෙන ඉන්නේ. ඇයි මේ බෝධිසත්වරුන්ගේ චරිත අපි අඳුරගෙන නැහැ? එනම් මේ ආර්ය අපවාදය කියලා කියන්නේ අපි යම්කිසි කෙනෙකුට බයිනකොට එයා තුල ලක්ෂයක් අඩුපාඩු තිබුණත් එයා තුල එක ගුණයක් හරි තියෙනවා අර බැනීම තුළින් අර නිඳාව තුළින් අර අපවාදය තුළින් අර හොඳ ගුණයටත් එක තමයි මඩ වැදෙන්නේ. අපි මූණ හොදගෙන ඉන්න කියලා කිව්වම එයාදල මූණ හොදගෙන ඉන්නවා. අපි ආන ඇයි අද්ද කේදුවේ නෑ මූණ හොදනකොට අත හේදෙනවා. එහෙනම් මූණේද උනට හැංගේ වතුර වැදිනයි මූණ හොදනකොට වදිනවා. ඒ වගේ අපි යම්කිසි දෙයක් කරනකොට ඒකට අතුරුඵලයක් වශයෙන් අපි නොහිතන නොපතන දේවල් දෙනවා වාගේ අපි බනින්නේ ඇත්තටම බීබදු ගුණයට. අපි ඇත්තටම බනින්නේ ඒ මනුස්සයාගේ අසත්පුරුෂකමට. නමුත් ඒ මනුස්සයා තුල තියෙන එක ගුණයක් කර තිනවා නම් ඒ ගුණයටත් එක තමයි මේ නින්දාව කරන්නේ. එක යහපත් ගතියක් තිබුණාම ඒ යහපත් ගතියටත් එක තමයි මේ විවේචනය කරන්නේ කියන එක අපි කවදාවත් දැනගෙන හිටියේ නැහැ. අන්න මේ වගේ පාරමී ගුණවලට බැන්නාම පාරමී ගුණවලට අපහාස කළාම මේ වගේ බෝධිසත්වරුන්ගේ පාරමී වලට අපි විවේචනය කළාම එයාට කවදාකවත් ආහාරය කෙනෙක් හම්බෙන්නේ නැහැ. අසත්පුරුෂයාට බැන්නට ඒ අසත්පුරුෂයා තුල තියෙන ආර්ය ගුණයටත් එකයි අර නිନ୍ଦාව ලැබුණේ, ඒ අපකීර්තිය ලැබුණේ. ඒ නිසා ඒ ආර්ය උත්තමයා සංසාරේ කවදර රහත් වුණාම එයාගෙන් බණ ඇහෙන්නේ නැහැ අපිට. එහෙනම් අද සංසාරේ අනන්ත අප්‍රමාණ වර්තමාන ආර්යවරු ඉන්නවා වෙන්ට ඇති. නමුත් ඒ ආර්යවරුන්ට සංසාරේ අපි අනන්ත අප්‍රමාණ බැනලා නිඳා කරලා අපාස කළා විවේචනය කරන්නට ඇති. ඒ හේතුඵල ධාමට අනුව ඒ ආර්යවරු අපට මුණ ගැහිලත් නැහැ. මුණ ගැහෙන්න අවස්ථාවක් උදා වෙලත් නැහැ. බණපදයක් ඇහෙන්නෙත් නැහැ. සමහර අය ඉන්නවා ජීවිතේ කවදාකවත් කිසිම කෙනෙකුට නිඳා කරලා නැහැ. අපාස කරලා නැහැ. හැබැයි හැම මොහොතම එයාට එයා දොස් කියා ගන්නවා. මේක මගේ අඩුව, මගේ දුර්වලකම, මගේ මෝඩකම, මගේ අසත්පුරුෂකම කියලා එයාට එයා බයිනවා. එයාට තේරෙන්නේ නැහැ එයාත් බෝධිසත්වෙක් බව. එහෙනම් තමන්ට තමන් නිඳා කර ගන්නවා. අරක්කු මොන එක ප්‍රශ්නයක් නැහැ කාටවත්. රජේ ලයිසන් එක තියෙනවා. නීත්‍යානුකූලකින් අරගෙන බොන්නේ ප්‍රශ්නයක් නැහැ. නමුත් එයාගේ ආර්ය ජීවිතයට නිඳාවක් නෙමෙයිද කරන්නේ සුරාමේරේ කඩලා. එයා වෙන කෙනෙකුට බොරු කියනකොට එයාගේ ආර්යකමටත් එක තමයි බොරු කරන්නේ. එයා අනාචාරය ඇසිරෙනකොට රාගික දේවල් කල්පනා කරනකොට එයාගේ බෝධිසත්ව පාරමිතාව එයාගේ බ්‍රහ්මචර්යාවටයි එයා මේ නිඳාව කරන්නේ. එහෙනම් මේ ආර්ය අපවාදයේ කිනක මේ බබයක් විතර උස තින මේ කයට සිද්ධ කරන්න පුළුවන්. ආලපාල මිනිස්සු ඥාතියෝ මිත්‍රයෝ දූ දරුවෝ ස්වාමි පුරුෂයා භාර්යාව දෙමව්පියෝ කියලා මේ කට්ටිය තුනත් අපි ආර්ය උපවාද කරගන්න පුළුවන්. ඇයි මේ ලෝකේ හැමෝම ආර්යවරු තමයි. තමන්ට පුළුවන් විදියට මේ අඩුපාඩු දුර්වලකම් එක්ක ඒ කට්ටිය පාරමී පුරාගෙන මේ සංසාරේ යනවා. මෙන්න මේ කාරණාව අපි කවදද දකින්නේ? එදාට අපට පුළුවන්කම තියනවා කමඨාණක් වශයෙන් මේ ආර්ය උපවාදයේ කියන මේ මා අකුසලය වළක ගන්න. එහෙනම් මේ බෝධිසත්වය බලන්න පාරමී පුරාගෙන යන ගමන් මෙයා කොච්චර දුර්වලද කියලා. හැබැයි කවදරි දවසක තුන්තරා බෝධියකින් පිරිනිවන් පාන බෝධිසත්වය කියලා එයාගේ බෝධිසත්ව කමට ගරු කරනවා, නමස්කාර කරනවා, ප්‍රශංසා කරනවා. අර හඩුව නිඳා කරන්නේ විවේචනය කරන්නේ බැරි වෙලාව සංසාරේ අපි නිවන් දකින්න නැතුව ඒ බෝධිසත්ව උත්තමයා රාහත් වෙච්ච දවසක අපි ඉපදිලා කියනවා. ඒ ප්‍රශංසාව නිසා එයා මංගල ධම්ම දේශනාවක් අපට දේශනා කරනවා. අද මේ අපි මෙතන ඔය පින්මතුන්ට කතා කරනවා වාගේ. එහෙනම් සමහර අය බුදුහාමුදුරන්ට බැනලා නිඳා කරපු නිසා කර්මය කොහොමද කිව්වොත් බුදුවරු දකින්න ලැබෙන්නේ නැහැ. කිසිම මොහතක බුදුවරුන්ගෙන් බණ අහන්න ලැබෙන්නේ නැහැ. ඇයි? බුදුවරුන්ට ගල් ගාලා, බුදුවරුන්ට නිඳා කරලා, බුදුවරුන්ට අපහාස කරලා බුදුවරු දකින්න ලැබෙන්නේ නැහැ. සමහර අයට රාතුන් වහන්සේලා දකින්න ලැබෙන්නේ නැහැ. රාතුන්ගෙන් බණ ඇහෙන්නේ නැහැ. මොකද්ද කිව්වම රාතුන්ට ගහලා. අනේ හොර රාතේ, බොරු රාතේ, අනේ මේ මනුස්සයාට මොන රාත් ඵලයක්ද කියලා අපි රාත් ඵලය කියන්නේ මොකද්ද කියලාවත් රා බලලා නැහැ. ඒක මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. නිකන් අපි මේ රාත් ඵලය නිඳා කරලා අපවාද කරලා ඒක තුලින් රාතෙක්ගෙන් බණ ආන තින අවස්ථාව අපි හයිමි කර ගන්නවා. අද අපේ ජීවිතාරම් බලනකොට අද අපට මේ සංඝ ඇසුර, ආර්ය ඇසුර, මාර්ගඵලලාභින් ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ ධර්මය අපට ඇසුරු කරන්න තියෙන අවස්ථාව අපට අයිමි වෙලා තියෙන්නේ. ඒ උත්තමිය සංසාරය යනකොට ඒ ආර්ය ගුණධර්ම වලට, ඒ පාරමිතා වලට, ඒ බෝධිසත්වරුන්ට අපි කරපු නිନ୍ଦා, අපවාද, අපහාස වල ප්‍රතිඵලයක් විය හැකි. එහෙනම් අපිත් බෝධිසත්වෙක්. එහෙනම් අපිටත් අපි අපවාද කරගන්නේ මේ ලෝකේ හැමෝම බෝධිසත්වරෝ. ඒ අයටත් අපි අපවාද කරන්නේ, සාසනයට අපවාද කරන්නේ. ආන්දරංගේ අඩුපාඩු දුර්වලකම් මොනවා තිබුණත් ඒවා එකක්වත් වෙලා දකින්නේ. හේතු එමෙලා දැක්කම බැරි වෙලාවත් උන්වහන්සේ මාර්ගඵලයේ හිටියොත්, බැරි වෙලාවත් උන්වහන්සේ ළඟ අබමල් රේණුකවත් ගුණයක් තිබුණොත් අර බැනුම, අර අපාසය, අර ගුණයටත් එකයි වදින්නේ. එහෙනම් ඒ ගුණය ආර්ය ගුණයක් නිසා ඒක ආර්ය උපවාදයට අහුවෙනවා. දැන් අපට ප්‍රශ්නයක් එනවා. අර හාමුදුරුවෝ දුස්සීලයි, අර හාමුදුරුවෝ කසිප්පු පෙරලා අහුවෙලා, මේ හාමුදුරුවෝ නිදන් ආරලා අහුවෙලා, ඒ හාමුදුරුවන්ටයි මම බැන්නේ ආර්ය උපවාදයක් එන්නේ කොහොමද? උන්වහන්සේ මාර්ගඵලයක මොකවත් නැහනේ. නිදන් ඇරුවා උනාසේ පිළිම කැඩුවද? නෑනේ. ඇරුවා කියලා දන්නවා ආරපික අපි දැක්කද? සාක්ෂි තියෙනවද? නිදාන තෙක් උනාසේ අවුලා තියෙනවද? නෑනේ. එහෙනම් මොකද්ද ඒක කැවුන අය ආරංචුනාය කියලා අපි බයිනවා. හැබැයි උනාසේ මේකක්වත් කරලා නැත්තම්, උනාසේ පංචශීලය රකින්නවා නම්, දසශීලය රකින්නවා නම්, පරාජික හතර ආරස්සා කරගෙන උපසම්පදාව රකගෙන ඉන්නවා නම්, අපි මේ නිന്ദා අපාසය තුල ඒ ආර්ය ගුණවලට, ඒ උපසම්පදාවට, එහෙම නැත්නම් ඒ සීලයට නෙමෙයිද මේ ගරාන්නේ, අපවාදේ කරන්නේ? එහෙනම් ඒ සීලය ආර්ය සීලයක් නිසා, ඒ ගුණය ආර්ය ගුණයක් නිසා, උපසම්පදාව ආර්යවරුන්ගේ සම්පතක් නිසා, අන්න ඒක තුළින් අපි ආර්ය උපවාදයට අහුවෙනවා. හැම මොහොතක් ගානේ අපි යම්කිසි භික්ෂුවක් එලා දකිනකොට මාර්ගඵල තිබුණත් නැතත් මොනවරි ගුණයක් තියෙනවා. උන්වහන්සේ විකාල රකින්නවා නම් ඒ විකාල රකින්න කාර්ය ගුණයක් නිසා අර නිന്ദාව, අපහාසය අර ආර්ය ගුණයටත් එක්කම අපි කරන නිසා ආර්ය උපවාදය අපි නොදැනුවත්ව සිද්ධ වෙලා අද සංසාරයේ අනන්ත අප්‍රමාණ අපල දුක පැමිණිලා අපිට තාම සසරෙන් එතර වෙන්න ඒ දොරටු හැම එකක්ම වැසිලා ගින් තියෙනවා. අදත් මේ සංසාරයේ දුක් විඳින මානසිකත්වයට අපි පත් වෙලා සිටිනවා. මේ හැම දෙයකම හේතුව තමයි තාම ආර්ය උපවාදයන්, ආර්ය අපවාදයන් අපේ ජීවිත තුළ තාම පවතිනවා. ඒවා තාම අපි සිදු කරමින් සිටිනවා. අම්මට බයිනවා, තාත්තට බයිනවා. අපි වෙනුවෙන් ජීවිතේ කැප කරලා පූජා කරලා මොනතරම් වේසක් මාංශයක් වෙලා තියෙනවද? මොනතරම් බලාපොරොත්තු නැතුව හැමදේම පරිත්‍යාග කරලා තියෙනවද? ඒ අම්මා තාත්තගේ ගුණ බුදු ගුණ නෙමෙයිද? එහෙනම් බුදුහාමුදුරන්ට අපවාද කළා සමානයිනේ. කිසිම බලාපොරොත්තුවක් නැතුව මුළු ජීවිත කාලෙම අම්බ කරලා අම්බ කරලා හැමදේම අපිට දීලා අපේ නිදාසලා ගියා නම් ඒක බෝධිසත්ව ගුණයක් නෙමෙයිද? ඒ වේලාම බ්‍රාහ්මණයාට බැන්නාම, නිඳා කළාම, අපාස කළාම ඒක ආර්ය උපවාදයක් නොවන්නේ කොහොමද? බලන්න අපට වැරදෙන තැන් අපේ අවිද්‍යාව නිසා, අනාවබෝධය නිසා අනන්ත අප්‍රමාණ ආර්ය උපවාදයන් හැම මොහොතක් ගානේ අපෙන් සිදුවෙමින් පවතිනවා. අසුවලා දුස්සීලයි, අසුවලා අසත්පුරුසයි කියලා අපි බයිනවා. ඒක තුළින් අපේ චරිතයත් ආර්ය චරිතයක්. අපිත් මේ පාරමී පුරාගෙන යන්නේ අපිත් අපිරිසිදු වෙනවානේ. අනුන්ට බැනලා, අනුන්ට නිඳා කරලා, අනුන්ට අපහාස කරලා. එහෙනම් අපිත් බෝධිසත්වයෝ. එහෙනම් අපේ බෝධිසත්ව චරිතයත් අපි විනාශ කරගන්නවා, ඒකත් අපවාද කරගන්නවා. අර නිකන් ඉන්න මිනිසුන්ගේ චරිතයටත් අපවාද කරලා ඒකිනුත් පෞ සිද්ධ කරගන්නවා. කොහොමද අපි නිවන් දකින්නේ? නිවන් දැකපු කෙනෙක් අපට කොහමද හමු වෙන්නේ? අපි ඒකට අදාළ කිසිම දෙයක් කරගෙන නැහනේ. දැන් ඉඳලා අපි මේ කමඨාන වඩන්න ඕනේ. මේ ලෝකේ සියලු සත්ත්ව බෝධිසත්වරු කිසිම කෙනෙකුට මං ඒ බෝධිසත්ව ගුණවලට මං ආර්ය උපවාද කරන්නේ නැහැ. රහත් වෙලා නැහැ, සෝතාපන්න වෙලා නැහැ. හැබැයි පාරමී මොනවාරි අභහැටයක් හරි පිළිලානේ. ඒ අභහැටයට ගරු කරනවා. ඒක මං අපවාදයට ලක් කරන්නේ නැහැ. ඒ පාරමිතාව මං නිඳාවට පත් කරන්නේ නැහැ. ඒ පාරමිතාව අපාස කරන්නේ නැහැ. අපාසයට පත් කරන්නේ නැහැ කියන ඒ ගුණය අපි පුරනවා නම් අන්න ආර්ය උපවාදයේ වැළකුවා කියන සීලය අපි සමාදන් වෙලා ඉවරයි. බඹයක් විතර උසදී නම් මේ කයේ මම මේ රාග්බෝධිය පතාගෙන යනවා. සසරෙන් එතර වෙන්න මේ යන්නේ. එහෙනම් මට නිඳා වෙන විදියට, අපාස වෙන විදියට, මගේ බෝධිසත්ව පාරමිතාවට කැළලක් ඇති වෙන විදියට කටයුතු නොකරනවා නම් මේ බඹයක් විතර උසදීන තමන්ගේ කය තුළින් ආර්ය උපෝධය කියන සීලය සමාදන් වෙලා ඉවරයි. අඩුපාඩු නිවැරදි වෙන්නේ නැතුව නිවන් දකින්න බෑ, පිරිනිවන් පාන්න බෑ. මේවා අපි අඩුපාඩු දුර්වලකම්. අපි පුරුදු වෙලා ඉන්නේ අපි අඩුව හදන්න නෙමෙයි, අනුන්ගේ අඩුව හදන්න. අර සැලුන් එකේ බාබර් කෙනෙක් ඉන්නවලු, දවසට 75කට විතර කොණ්ඩේ කපනවා. ඒ මනුස්සයාගේ කොණ්ඩේ කපලා නැහැ, කපුටු ඇවිල්ලා කූඩු හදලා බිත්තර දානවා. ඇයි ඒ තරම් කොණ්ඩේ වැවිලා? රටේ ඉන්න මිනිස්සු ඔක්කොම ප්‍රවුල් කපලා කොණ්ඩේ කපලා නළු නිළිය වගේ පේසල් කරලා යවනවා. මේ මිනිස්සුව දැක්කම අම්මා සීනතු වැටෙනවා. මගේ දරුවාද කියලා ඒ තරම් අපායට ගන්න පෝස්තරේ වගේ. අද අපේ ජීවිතයත් ඔන්න ඕ වගේ නෙමෙයිද? 75කට විතර කොණ්ඩේ කපනවා. අපේ කොණ්ඩේ කපා ගන්න මිනිසුන්ට අඩු කියලා දොස් කියලා හේමින්ද මේමින්ද දන් දෙන්න මේවා වැඩක් නැහැ කියලා මිනිසුන්ට පේසල් කරනවා. මේ මිනිසුන්ගේ චරිත අලංකාර කරනවා. අපේ චරිතය දැක්කාම යම රජුන් සීනතු වැටෙනවා. අපි හදා ගන්න ඕනේ අපේ චරිතය, අපේ බෝධිසත්ව පාරමිතාව අපි හරියට පුරන්න ඕනේ. අපි බෝධිසත්වරු තුන්තරා බෝධියකින් පිරිනිවන් පාන්න මේ යන්නේ. ඇයි තමන් බෝධිසත්වයා කියලා තමන්ට තේරෙන්නේ නැත්තේ? තුන්තරා බෝධියකින් පිරිනිවන් පෑමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි කසාද බඳලා සෑයමටපත් වෙන්නේ නැත්තේ, ගෙවල් හදලා සෑයමටපත් වෙන්නේ නැත්තේ, හම්බ කරලා සෑයමටපත් වෙන්නේ නැත්තේ. මොන බේත බිව්වත් මොන ඇඳක් කෑවත් සෑයමටපත් වෙන්නේ නැත්තේ අපි පිරිනිවන් පෑම තුලින් සෑයමටපත් වෙන්න යන නිසා. අපේ සැනසීම, අපේ විවේකය, අපේ නිවීම තියන්නේ අපේ පිරිනිවන් පෑම රාග බෝධිය තුල. එහෙනම් අපි අනිත්‍යය නෙමෙයි හදන්න ඕනේ, අනිත්‍යය නෙමෙයි පිරිසිදු කරන්න ඕනේ, තමන්ව හදා ගන්න ඕනේ, තමන්ව පිරිසිදු කර ගන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා සංඝයා එලා දකින්න එපා, සාසන එලා දකින්න එපා, යාළුවෝ එලා දකින්න එපා, ඥාතියෝ එලා දකින්න එපා, ආලපාල ඉන්න මිනිස්සු එලා දකින්න එපා, රට ජාතිය එලා දකින්න එපා, තමන් එලා දකින්නත් එපා. සියලු සත්‍යෝ පාරමී පුරාගෙන යනවා. මොනවා කරන්නද? මේ කාලයේ බෝධිසත්වරු හරි දුර්වලයි. දුර්වල බෝධිසත්වෙන්, අඩුපාඩු සහිත බෝධිසත්වයෙන්, අඩුවෙන් පාරමී පිරිච්ච බෝධිසත්වයෙක් කෙනෙක් දැක්කාම ඇති ඒවා නිඳා කරන්න, විවේචනය කරන්න අපට අයිතියක් නැහැ. හේතුව ඒ ආගේ පාරමී වල උරුමයක් අයිතියක් අපට දීලා නැහැ. මෙච්චර කාලයක් අපි තුලින් අනන්ත අප්‍රමාණ එක එක්කෙනාගේ ಗುಣධර්ම වලට, එක එක්කෙනාගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ වලට, පාරමී වලට නොදැනුවත් පුංචි පුංචි අඩුපාඩු දුර්වලකම් එයාගේ දැකලා අර ගොඳ ගතිගුණ ಗುಣධර්ම වලට එක්ක අපි අපවාද කළා. ඒ හැම ගුණයක්ම ආර්ය ಗುಣධර්ම. ඒ හැම ගතියක්ම ආර්ය ගති. ඒ හැම චරිතයක්ම ආර්ය චරිත. ඒ හැම එකටම අපි නිඳා කරලා, අපාස කරලා, එලාද කළා, විවේචනය කරලා, ඕපදූප කතා කරලා අපි අනන්ත අප්‍රමාණ ආර්ය උපවාදයන් අපවාදයන් වලට හිමිකම් කියනවා. ඒ නිසාද සෝතාපන්න සකෘදාගාමි අනාගාමි හරියත් කියන උත්තමයන් වහන්සේලා වර්තමානයේ වැඩ සිටියත් අපට හම්බෙන්නෙත් නැහැ, මුණ ගැහෙන්නෙත් නැහැ. ඇයි? ආර්ය උපවාද වල කර්ම නිසා ආර්යවරු මුණ ගැහෙන්නේ නැහැ. දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා අපේ ජීවිතවල චරිතවල මේ වගේ අඩුපාඩු තියෙනවා නම් ආර්යවරු එලා දකින්න අඩුපාඩු තියෙනවා නම් සාසනය එලා දකින්න සංඝයා එලා දකින්න දෙමව්පියෝ සහෝදරයෝ ඥාතියෝ මිත්‍රයෝ එලා දකින්න අඩුපාඩු තියෙනවා නම් දුර්වලකම් තියෙනවා නම් ඒ හැම එකක් තුළම ආර්ය අපවාදයක් තියෙනවා අපි ආගේ උඳගුත් ගතිගුණ වලටත් එක තමයි මේ බණින්නේ නිඳා කරන්නේ කියන එක නිතර නිතර සීතබාගෙන සම්මා සතිය කියන සීයෙන් අපි සතරිරියෙන් කටයුතු කරලා මේකේන ආර්ය උපවාදය අපි සම්පූර්ණයෙන්ම නිවැරදි කරගනිමු ඒවා නිවනට අදාළ විදිහට හරිගස්සගමු අපේ ජීවිතය තුළ මෙවැනි ආර්ය අපවාදයන් උපවාදයන් සිදු නොවන විදිහට අපේ චරිතය නිවැරදි කරලා මේ ලෝකේ සෑම මොහොතක් ගානෙම අපි මේක සතරිරියවෙන් කමඨාණක් වශයෙන් වඩලා සියලුම ආර්යවරු අපට මුණ ගැහෙන්න හැම ආර්ය කෙනෙක්ගෙම බණ අහන්න හැම ආර්යෙක්ගෙම ඇසුරු කරන්න මහා ආර්ය සංඝ රත්නයේගෙන් බණ අහන්න කමඨං ගන්න මේ ලබාවු මිනිසත් භවයේ පිරිනිවන් පාන්න මේක මේ මොහොතේ ඉඳලා කමඨාණක් වශයෙන් ගුණයක් වශයෙන් පාරමිතාවක් වශයෙන් පුරමු මේ මොහොතේ ඉඳලා මේ අඩුපාඩුව නිවැරදි කරගනිමු මේ මොහොතේ අපි ශ්‍රවණය කරපු මේ අනුශාසනාව අපගේ ජීවිතේ අපි නොදැනුවත්ව අපි ආර්ය උපවාදයන් කරනවා ආර්ය ගුණධර්ම වලට උපවාද කරනවා ආර්ය චරිත වලට උපවාද කරනවා ආර්යවරුන්ගේ පාරමිතා වලට උපවාද කරනවා මෙන්න මේ දේවල් නොදැනුවත්ව සිද්ධ වෙමින් පවතිනවා හැම මොහොතෙම අපි අකුසල ගොඩගසනවා ආර්යවරුන්ගෙන් ඈත් වෙනවා මෙන්න මේ අඩුපාඩුව දැන් නිවැරදි කරගන්නට ඕනේ හේතුව මේ භවයේ අපට පිරිනිවන් පාන්න අවශ්‍යයි නවත සංසාරේ ඉපදිලා අපට ආපෝ ජනපද කල්යාණිය කොරන්න බෑ සමෘද්ධි අවුරුදු කුමාරිය කවන්න බෑ එයාට දාව ඉපදෙන දරුවන් දෙන්න ගෙවල් නදන්න බෑ අවුරුදු 55 වෙනකන් මල්ලකරේ තියාගෙන රස්සාව කරලා වයසට යන්නත් බෑ මේ දඬුවම නවත සංසාරේ විඳින්න අපට බෑ මේ දුක් විඳින්න අපි සංසාරේ කවදාකවත් කැමති නැ එකඟ නැ එහෙනම් අපට මේ භවයේ පිරිනිවන් පාන්න ඕනේ මේකේන දුක් හැම එකෙන්ම නිදාසෙන්නට ඕනේ එහෙනම් මේකේන ආර්ය උපවාද නැම එකක්ම නිවැරදි කරගන්නට ඕනේ මින්පසු අපේ ජීවිතේ කිසිම මොහොතක මෙවැනි ආර්ය උපවාදයන් සිදු නොවන පිණිස සම්මා සතියෙන් 100 ඉඳලා වළක්වගෙන මේක ගුණයක් වශයෙන් කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ ආර්ය ගුණය වඩලා සියලු ආර්ය උපවාදයන් වලින් අපි වැළකීලා ඒ සියලුම දුර්වලකම් අඩුපාඩු නිරෝධ කරලා මේ ලබාපු මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්න මේ අනුශාසනාව මේ තුලින් ලබාගත් අවබෝධයේ කමඨාන අපි සියලුම දෙනාගේ පිරිණිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි වැඳ ගන්න සංඝරත්න ආශිර්වාද කරයි